සමාධිය කියලා කියනකොට අපට ඒ පිළිබඳව නොයේ කාරණා කතා කරන්න තියෙනවා. කාය සමාධිය, චිත්ත සමාධිය, වේදනා සමාධිය, ධම්ම සමාධිය කියලා සතර සතිපට්ඨානයේ සමාධි හතරක් තියෙනවා. ඊට අමතරව ධ්‍යාන සමාධිය, අර්පණා සමාධිය, යෝග සමාධිය කියලා විවිධාකාර සමාධි තවත් 100 ගානකුත් ලෝකේ පවතිනවා. එනම් මේ සමාධිය කියන්නේ එකක් වෙන්න එපාය. එහෙනම් මොකද්ද මේ විවිධාකාර සමාධි ගැන මේ කියන කතාව? එහෙනම් සමාධිය කියන එකේ සැබෑ නිර්වචනය කුමක්ද කියන එක පිළිබඳව අපි යම් අවබෝධයක් ලබා ගත යුතුයි. තපස්වරු, භාවනා යෝගීවරු අවුරුදු ගණනාවක් මේක පරීක්ෂණ කරලා ඒගොල්ලන්ගේ ගවේෂණවල අවසාන ප්‍රතිඵලයක් වශයෙන් ඒගොල්ලෝ එක එක නිර්වචන කියනවා. මේක වෙන්න ඇති සමාධිය, සමාධිය කියන්නේ මේ වගේ එකක්, සමාධිය යනු මෙන්න මේ ක්‍රියාවලිය කියලා එක එක්කෙනාට සාපේක්ෂව එක එක නිර්වචන දෙනවා. අර තාපසයා මොනවද කිව්වේ, මේ ඍෂිවරයා මොනවද කිව්වේ, ආවල් භාවනා මධ්‍යස්ථානයේ මොනවද කියන්නේ, දේශනාවේ මොනවද තියෙන්නේ කියන එක පිළිබඳව අපි මේ මොහොතේ සාකච්ඡා කරන්නේ නැහැ. හේතුව ඒක අප වඩපු එකක් නෙමෙයිනේ. අපි දන්නේ නැහැනේ ඒක මොකද්ද කියන එක. එහෙනම් අපි වඩපු එකක් මොනාර තියෙනවා නම් අන්න ඒකට තමයි අපි දැන් සාකච්ඡාව, එහෙම නැත්නම් අපේ අවධානම යොමු කරන්නේ. අපට මතකයි ඒ තරුණ කාලේ වඩනකොට මේ සමාධිය පිළිබඳව සෑම ධර්මයක් තුළම දේශනා තියෙන නිසා හැමෝම භාවනා යෝගින් මේ සමාධිය පිළිබඳව කුමක්කෝ කාරණාවක් කතා කරන නිසා අපටත් අවශ්‍යතාවය තිබුණා මේ සමාධියේ සැබෑ ස්වરૂපය දැනගන්න. මගේ අවබෝධයට ප්‍රත්‍යක්ෂක කාරණාවක් තමයි සමාධිය ගැන ගොඩාක් නිර්වචන තිබුණාට, විවිධ මති මතාන්තර තිබුණාට මේ සමාධිය කියන්නේ බොහොම සරල කාරණාවක්. දැන් මම කැළඹුණා. ඇයි කැළඹුණේ? මට සංසුන් වෙන්න බැරි වුණා. එහෙනම් කැළඹෙන්න සිතට සංසුන් භාවය තියෙන්න ඕනේ. සංසුන් සිතක්නේ කැළඹෙන්නේ. කැළඹිච්ච සිතේ තවත් කැළඹෙන්න දෙයක් නැහනේ. හොඳට බඩපිරෙන්න කාපු කෙනෙකුට කෑම අවශ්‍යද නැහැ. එහෙනම් කන්න පුළුවන් කාටද? බඩගින්න ඉන්න කෙනාට. බඩගින්න නැති කෙනෙකුට කන්න පුළුවන් කමක් නැහැ. එහෙනම් මේ ලෝකේ කෑම කන හැමෝම බඩගින්න ඉන්න කට්ටිය කියන එක අපට පෑදෙලි. එහෙනම් සිතක කැළඹිල්ලක් ඇති වෙනවා නම් අනිවාර්යයෙන්ම ඒක සංසුන් සිතක් විය යුතුයි නේද? නිවිච්ච සිතක් තුල තමයි පටිගියක් ඇති වෙන්නේ, කැළඹිල්ලක් ඇති වෙන්නේ. එහෙනම් මේ දින වර්තමානයේ කලින් තිබිච්ච தත්වයට නැවත යනවා කියන එක තමයි ආදියට සම වෙනවා, ආරම්භයට සම වෙනවා, එහෙම නැත්නම් අතීතයට යනවා කියන අර්ථය. එහෙනම් මම කැළඹුණා. කැළඹුනේ නිවිලා තිබිච්ච නිසා. කැළඹිච්ච කෙනෙක් තවත් කැළඹෙන්න පුළුවන් කමක් නැති නිසා. එහෙනම් අර කැළඹිච්ච මාව අර කැළඹිච්ච නැහැ කියලා කැළඹෙන්න කලින් තිබිච්ච තැනට ගෙනියන එක තමයි සමාධිය වඩනවා කියලා කියන්නේ. ඒක කායික වශයෙන් කායික චර්යාවෙන් ඇදුවොත් කායික සමාධිය. වේදනාවක් තියෙන හැබැයි වේදනාව එන්න කලින් මානසිකත්වයක් තිබුණානේ වේදනාවක් නැතිකොට. අන්න මේ වේදනාව තියෙනකොට අර මානසිකත්වයට යනවා නම් ඒකට කියන වේදනා සමාධිය. নানা ප්‍රකාර ධර්මකාරණා වලින් කැළඹෙනවා කැළඹෙනවා කැළඹෙන ඉවරයක් නැහැ. එහෙනම් මේ කැළඹිල්ල පටන් ගන්න කලින් තිබුණා නේද නිවිච්ච ස්වභාවයක්. අන්න ඒක තමයි ධම්ම සමාධිය. සිතවිලි එනවා එනවා, තප්පරයකට 40ක් එනවා, ලක්ෂයක් එනවා, මිලියනයක් එනවා, ඉවරයක් නැහැ. වෙලවල් ගාණ යවිදිනවා, පොළවල් ගාණ යවිදිනවා. සංසාරයේ පෙර මතකයන් එක පොරබදිනවා. හැබැයි මෙච්චර චෛතසික අට ගන්න කලින් චෛතසික නැති ස්වභාවයක් තිබුණා නේද? සිතවිල්ල තියෙනකොට සිතවිල්ලක් එන්න බෑනේ. යමක් හැයෙනකොට කන් දෙකට කාරණා දෙකක් අහන්න පුළුවන් කෙනෙක් ඉන්නවද මේ ලෝකේ? පෘතුජන කිසිම කෙනෙක් නැහැ. ඇස් දෙකෙන් කාරණා දෙකක් නරඹන්න පුළුවන් පුතුජන කෙනෙක් ඉන්නවද මේ ලෝකේ? එහෙම කෙනෙක් නැහැ. එහෙනම් මේ ලෝකේ හැම දෙයක්ම එක මොහොතට එකයි සිද්ධ වෙන්නේ. ශ්‍රව්‍ය දුසිය කියලා අපි අහලා තියෙනවා. ශ්‍රව්‍ය කියලා කියන්නේ හැයෙනවා, දුසිය කියන්නේ පේනවා. ඇයෙන එකයි පේන එකයි එක මොහොත වෙන්නේ නැහැ. ඇයි? ඒ ඇයෙන එකේ වේගයේ ධාරිතාව වෙනස්. රූප ගමන් කරන වේගයයි, ශබ්ද ගමන් කරන වේගයයි, තරංග ගමන් කරන වේගයයි, චිත්ත වීති ගමන් කරන වේගයයි අතර ආත්පසින්ම වෙනස්කමක් පවතිනවා. එහෙනම් මම මේ ශබ්ද රූප බලනකොට රූප පේනවා කියන එකයි ශබ්ද පේනවා කියන එකයි දෙක එකට වෙන්නේ නැහැ. දෙක හතර පරතරයක් තියෙනවා, වෙනස්කමක් තියෙනවා. එහෙනම් මේ චෛතසික හැම දෙයක්ම නිර්මාණය වෙලා මේ තරම් සංකීර්ණ තත්ත්වයටපත් වෙන්නේ චෛතසික නැති සිතකනේ. සිතවිල්ලක් නැතුව තියෙද්දි තමයි මේ ඔක්කොම අටගත්තේ. එහෙනම් සිතවිල්ලක් නොතිබුණු තැනට යනවා. එහෙම නැත්නම් එතනට සමවදිනවා. ඒ මුල් අවස්ථාවට එහෙම නැත්නම් ඒ අතීතයටපත් වෙනවා නැවත කියන එක තමයි චිත්ත සමාධිය කියලා කියන්නේ. එහෙනම් අපි යම්කිසි අරමුණක ඉන්නවා. ඒ අරමුණ කැඩුනා, නැවත බිඳුනා, නැවත නැවත ඒ අරමුණට යනවා කියලා කියනකොට අරමුණු සමාධිය කියලා කියනවා. එහෙම නැත්නම් යම්කිසි දෙයක් වඩනවා. ඒ වඩන දේ කුමක්ද කියලා හරියටම ප්‍රත්‍යක්ෂ කළා. ඒ ප්‍රත්‍යක්ෂ ඥාණය තමන් බවට පත් වෙනවා. ඒකට කියන ධ්‍යාන සමාධිය කියලා. එහෙම නැත්නම් ධ්‍යාන සමාපත්තිය කියලා කියනවා. එනම් මේ ලෝකේ පවතින මේ සමාධිය විවිධාකාර ස්වરૂපයන් ගන්නේ ඒ ඒ පවතින කාරණා මත. කන්තිපාරමිතා වඩන භාවනා යෝගියට ප්‍රශ්නයක් තියෙනවා. කොච්චර සිල් රැක්කත් වැඩක් නැහැ, මේක කොහෙන් හරි තැනකින් කැඩෙනවා. බලනකොට අදින්නා දාන වෙනවා, කාමේසු මිච්ඡාචාර වෙනවා, පානාතිපාතා වෙනවා, උසාවාද වෙනවා, මත් වෙන නිසා සුරාමේරය වෙනවා. හැබැයි මේක කොච්චර සීයෙන් ඇදුවත් මේක හැදෙන්නේ නැහැ. ඒ தත්ත්වය නවතින්නේ නැහැ. නැවත නැවත මේක කැඩෙනවා. මේ නඩත්තු කරන එක අර වැටුපක් ලබන සේවකෙක් වාගේ කරන වැඩක් වාගේ Tamanට තේරෙනවා. ඇයි උදේ 8ට අස්සම් කරලා රෑ 8 වෙනකම් පඩියක් වෙනුවෙන් වැඩ කරන නඩත්තුවක් කරනවා වාගේ දැන් වැඩක් නෙමෙයිද මේක වෙලා තියෙන්නේ? ආයතන වලින් කෙලෙස් ඇති වෙන්නේ නැතුව 100 වඩන එක දැන් රස්සාවක් වෙලා නැද්ද අපට? අපි මේක නඩත්තු කරන සම්පූර්ණ වැඩ කරන වැඩකාරයෙක් බවට පත් වෙලා නැද්ද? මෙන්න මේ தත්ත්වය තේරෙනකොට තමයි මේ භාවනා යෝගියාට වැටහෙනවා. අපි මේ ඇදුනා ඇදුනා කිව්වට ඒ අවබෝධයට අනුවයි ඇදලා තියෙන්නේ. මේ අවබෝධ නොවෙච්ච ටික, නොතේරිච්ච ටික, තාම ඇදුනද නැද්ද කියලා නොදන්න ටික මේ ලෝකේ කවදාවත් ඇදිලා නැහැ. ඒවා සැඟවිලා නිදංගත වෙලා තියෙනවා. අවබෝධය ඇති වෙනකොට තේරෙන අනේ මේ ටිකත් ඇදිලා නැහනේ. අනේ දෙයනේ මේ ටික කවදාවත් මට තේරුන්නේ නැහැ. මෙච්චර අඩුපාඩුත් මේක තුල තිබිලාද? දැන් තේරෙනවා අපේ අඩුපාඩු දුර්වලකම් කොච්චරද කියලා. කන්තිපාරමිතා වඩන භාවනා යෝගියාට අසකන දිව නාසය සමසිත කියන ආයතන හය තුලින් එයා මොනතරම් පානාතිපාත අදින්නා දාන කාමසු මිච්ඡාචාර රැක්කත් එයාට තේරෙනවා මේ හැම දේ තුලින්ම නිවීමක් තාමට අරන් නැහනේ. මම මේ වඩන්නේ නිවනට දෙමෙයිද? මොකටද අපි ආර්ය අෂ්ටාංග මාර්ගේ වඩන්නේ? රාත් වෙලා නිවීමටපත් වෙන්න, මේ කැළඹිච්ච ස්වභාවයෙන් නිදහස් වෙන්න. හැබැයි මේ භාවනා යෝගියාට තේරෙනවා කොච්චර වැඩුවත් ඒ කියන தත්ත්වයට තාම ඇවිල්ලා නැහැ. කෙලෙස් නැති මානසිකත්වයට තාමපත් වෙලා නැහැ. තාම කෙලෙස් හැදෙනවා, කෙලෙස් වලට පාර දෙනවා. එහෙම නැත්නම් ඒක ධර්මානුකූලව ගවේෂණය කරලා මැඩපවත්වාගෙන යන එකක්. එහෙමනම් තාම නඩත්තුවක් පමණයි පවතින්නේ. ඒකට හේතුව තමයි අපි මේ සෑම කෙලෙසියක්ම ඇති වෙනකොට ඒ කෙලෙසිය ඇති වෙච්ච දේ දැනගන්නවා. හැබැයි ඒ කෙලෙසිය ඇති වෙන්න කලින් තිබිච්ච ස්වභාවය අපි කවදාවත් දැනගන්න උත්සාහ කරන්නේ නැහැ. හේතුව ඒක අපේ ප්‍රඥාවට ගෝචර නොවන ධර්මතාවයක්. ඒක සමාධි දේශනාවක්. එහෙනම් යම්කිසි භාවනා යෝගියෙක් යම්කිසි දෙයක් දකිනකොට එයාට එක පාටම රාගික දෙයක් දැක්කාම එයාට හිතෙනවා අනේ බලන්නකො මොනතරම් ලස්සනයිද මේ බඩු මුට්ටු, මේවා ගත්තොත් මං කොනතරම් සන්තෝෂෙන් ජීවත් වෙනවද කියලා අන්නා ඒ බඩු බාහිරාදිය පිළිබඳ තෘෂ්ණාවෙන් රාගයක් අටගන්නවා. කාන්තාවක් දකිනවා එයාගේ වයස ගැන, තරුණ්‍ය බව ගැන, එයාගේ ඒ අලංකාරය කියන ඒ යම්කිසි දෘෂ්ටියක් අදාගෙන දැන් එයාට රාගයක් තෘෂ්ණාවක් අටගන්නවා. ඇත්තටම රාගය විරාගය කරන එක තමයි වටින්නේ. ඒක සීයෙන් බලලා ඒක නිරෝධ කරන එක තමයි වටින්නේ. හැබැයි ඊට වඩා වටිනවා අර රාගයේ තෘෂ්ණාව ඇදෙන්න කලින් තිබිච්ච මානසිකත්වයට සීය පැවතුවාම දැන් මේවා හදන්න නැතුව මතුරුදාන් වුණා නේද? රාගයේ මත සීය පීටෙවුවාම රාගේ ක්‍රියා විරහිත වෙනවා. හැබැයි ක්‍රියා විරහිත වෙච්ච රාගයක් තියෙනවද නැද්ද? එහෙම එකක් තියෙනවා. අපි දැක්කා තෘෂ්ණාව අටගත්තා. තෘෂ්ණාව අටගත්ත බව දැනගෙන සිහිය පැවතුවා. තෘෂ්ණාව ක්‍රියා විරහිත වුණා. හැබැයි ක්‍රියා විරහිත වෙච්ච තෘෂ්ණාවක් පවතිනවා. ඒක කොහොමද කියලා කිව්වාම තුවාලයක් අටගත්තා. ලේ ගැලුවා අරි කැක්කුමයි. තුවාලේ සනීප වුණා. හැබැයි දැන් තුවාලයක් නැහැ. හැබැයි තුවාලේ තිබිච්ච සලකුණ තියෙනවා. ඒ කැළල තියෙනවා. අන්න ඒ වගේ ප්‍රශ්නයක්. කැළලට බේත් බඳිනවද? කැලලට කැක්කුමයි කියලා කෑගානොද මොකවත් කරන්නේ නැහැ. ඒක සාමාන්‍ය කයක් වාගේ. නමුත් එතන තුවාලයක් තිබුණයි කියන මතකයකොත් එතන තුවාලයක් තිබිලා දුක් විඳයි කියලා ඒ සංවේගිකුත් අපට තියෙනවා. ඒක දකින දකිනම මොහොතේම තුවාලේ මතක් වෙනවා. හැබැයි වේදනාවක් නැහැ. තුවාලෙට බේත් බඳින්නේ නැහැ. ඇයි? තුවාලේ කියන ඒ එක තුලෙන් අට ගන්නා ප්‍රතිඵල නැහැ. පසවන ප්‍රතිපලේ නැ, කැක්කුම ප්‍රතිපලේ නැ, ලේගලන ප්‍රතිපලේ නැ, වේදනාව අටගන්න ප්‍රතිපලේ නැ, ඒ තුලින් අපි ඇතිවෙන මානසික විඩාවකින ප්‍රතිපලේ නැ. නමුත් තුවාලේ කැළල පවතිනවා. එහෙනම් දැක්කාම රාගය ඇති වුණා. ඒ දැක්කාම ඇති වෙන රාගයට සිහිය පැවතුවාම ඒක මැඩපවත් වෙනවා. ඒ නිසා කර්මයක් අටගන්නේ නැහැ. නමුත් ක්‍රියා විරහිත වෙච්ච රාගය දැන් නැද්ද? විරාගය කියන්නේ රාගයේම එක තවත් ස්වરૂපයක් තමයි. ප්‍රතිඵල නොදෙන. අතන ප්‍රතිඵල දෙන, මෙතන ප්‍රතිඵල නොදෙන. නමුත් රාගය තියෙනවා. අර ප්‍රතිඵලයේ විතර පාලනයක් යටතට පත් වෙලා තියෙනවා. මෙන්න මේ කාරණාව භාවනා යෝගියාට තේරෙනකොට මේ සිල් රකින භාවනා යෝගිය ඔක්කොම කම්පා වෙනවා. මෙච්චර කාලයක් සිල් රැක්කා කියලා අසකන දිව නාසයේ සමසිතත් එක්ක අපි ජීවිත කාලෙම පොරබැද්දා. ජීවිත කාලයේ පුරාම මේ ඇහෙන් අපි කෙලෙස් නිරෝධ කළා, කනෙන් කෙලෙස් නිරෝධ කළා, වචන වලින් කෙලෙස් නිරෝධ කළා, අපේ චර්යාවෙන් කෙලෙස් නිරෝධ කළා, සිතිවිලි වලින් සම්මා සතිය වැඩුවා. හැබැයි මේ එකකින්වත් කෙලෙස් නිරෝධ කරලා නැහැ. තියෙන කෙලෙස් වලින් අටගන්නා වූ ඵලය තමයි අපි පාලනය කරලා තියෙන්නේ. කෙලෙස් ඇති නොවන ස්වභාවයකට පත් කර ගැනීම තමයි මේ පුරුදු කරලා තියෙන්නේ. කෙලෙස් මොකවත් වෙලා නැහැ. ඒ රාගය තියෙනවා ප්‍රතිඵල නොදෙන විරාගය වශයෙන්. ద్వේෂය පවතිනවා ප්‍රතිඵල නොදෙන අද්වේෂය වශයෙන්. මෝහය පවතිනවා සීයත් එක්ක තියෙන නිසා ඒ මෝහය නැති ස්වභාවයෙන් අමෝහයක් වශයෙන් පවතිනවා. පලිගැනීම තියෙනවා සීය පවතින නිසා ප්‍රතිඵල නැහැ. ඒ නිසා ඒ මෛත්‍රිය කරුණාව කියන නමින් සැඟවිලා තියෙනවා. මෙන්න මේ කාරණාව වැටහුණාම දැන් මේ භාවනා යෝගියා සීලයේ වඩන භාවනා යෝගියා කියන තැනෙන් සමාධියේ වඩන භාවනා යෝගියා බවට පත් වෙනවා. එයා දැන් සමාධිය වඩනවායි කියලා අලුතෙන් මොකවත් කරන්නේ නැහැ. අර සීලයේ කිසිම සීලයක් රකින්නේ නැහැ. එයා රකින්නේ මොකද? සිල් කැඩෙන මොහොතේ කැඩෙන්න කලින් තිබිච්ච එකට පත් වෙනවා. පත් වෙච්ච ගමන් අර සීලය අතුරුදාම් වෙනවා. එයා සිල් රකින්නේ නැහැ. සිල් නිරෝධගාමිනී කරනවා. නිරෝධගාමිනී පටිපදාව දැන් එයා මනසින් පුරුදු පුහුණු කරනවා. අන්න මේ අවබෝධය ඇසින් එයා පුරුදු කරනවා. රාගයෙන් යමක් දැක්ක ගමන් දකින්න කලින් තිබිච්ච සිතට සමවැදුණා. අන්න සිත නිරෝධ වුණා. රාගය අතුරුදාන් වුණා. මොකවත් කළේ නැහැ. නැති වුණා. එහෙනම් මේ සිත තුල ඇති වෙන කෙලෙස් වලට අපි පාර නොදිය යුතුයි. සිත අර කෙලෙස් ඇති වෙන්න කලින් තිබිච්ච මානසිකත්වයට පත් වෙනකොට අර තියෙන කෙලෙස් වලට අපි ඝට්ටනයක් ඇති කරලා නැහැ. සීයක් පවත්ලා නැහැ. කිසිම වෑයමක් කරලා නැහැ. ඒකේ පීචලත් නැහැ. මෙච්චර කාලයක් අපි වෑයම් කළා. මොනවද රාගය දැක්කාම ඒ රාගත් එක මත් වුණා. සමහර කාන්තාවෝ දැක්කාම අවුරුදු දෙක තුනක් ඒ කාන්තාව ඔළුවේ ඉන්නවා පදිංචි වෙලා. ගෙවල් අදාගෙන ඒ ගෙවල් වල නඩත්තු වෙගෙන ඉන්නවා. ඇයි ඔළුවෙන් යන්නේම නැහැ? අපිට මතකයි අපි පැවිදි වෙලා අවුරුදු 10 12 15 වෙලා අපේ ජීවිතවල තාම පෙරමාගම ගිහිල්ලා නැහැ නේද? අපගේ පළවෙනි පෙම්වතිය ගිහිල්ලත් නැහැ නේද? හොර සම්බන්ධයක් තිබුණාම ඒකාන්තාව තාම ගිහිල්ලත් නැහැ නේද? එහෙනම් කසාදු පෙඳපු කෙනත් ගිහිල්ලා නැහැ. පෙම්වතිය ගිහිල්ලත් නැහැ. හොර සම්බන්ධය ගිහිල්ලත් නැහැ. එහෙනම් මේ රාගික දේවල් ගිහිල්ලා නැත්තේ ඒවා තාම නඩත්තු වෙන නිසා නෙමෙයිද? ජවල් දොරවල් අමතක වෙලා නැහැ. යානවාන අමතක වෙලා නැහැ. අපි හම්බ කරපු දේපල වල වටිනාකම් අමතක වෙලත් නැහැ. එහෙනම් ලෝභය තාම ඔළුවෙන් ගිහිල්ලත් නැහැ නේද? කොච්චර භාවනා යෝගිය උදකලා වෙටියත් අපට වෙච්ච අතුරුකම් අපට වෙච්ච රැවටිල්ල අපට වෙච්ච අසාධාරණකම් තාම ඔළුවෙන් ගිහිල්ලා නැහැ කියලා කියන්නේ තාම ද්වේෂය ඔළුවෙන් ගිහිල්ලා නැහැ ඒක තාම නඩත්තු වෙනවා මෙන්න මේ භාවනා යෝගියන්ට මේ කාරණාව වැටහෙනවා මෙච්චර කාලයක් මම රාග ద్వේෂ මොහ වෛරත් එක ගැටුණා ජීවිත කාලෙම අවුරුදු ගාණක් ගැටුණා දැන් එයා ගැටීමේ අන්තයෙන් නිදහස් වෙලා දැන් අලුත් කතාවක් පටන් අරන් තිනා මොකද්ද ඇලීමේ අන්තය රාගය ඇති වුණාම රාගයට කලින් ගැටුණා වින්දනය කරන්න ගැටුණා අනන්ත අප්‍රමාණ උප්‍රවටි දාලා ඒවා වින්දනය කරන ක්‍රමවේද සකස් කළා දැන් ඒම එකක් නඩත්තු කරන්න දැන් රාගයේ එන බව දැනගෙන සියෙන් ඉන්නවා දැන් එයා ඇලෙනවා එයා ඒවා උපාදානය කරනවා දන්නේම නැතුව කෙලෙස් නැති මට්ටමින් එහෙනම් ගැටීම ප්‍රශ්නයක් නම් ඇලීම ප්‍රශ්නයක් නොවෙන්නේ කොහමද වෑයම් කරපු ප්‍රශ්නයක් නම් පීඨනකල් ප්‍රශ්නයක් නෙමෙයිද පීඨා සිටීමත් වෑයමකම තවත් ස්වરૂපයක් නේද දැන් මේ කතන්දරේ මේ භාවනා යෝගින්ට තේරෙනවා එහෙනම් අපි රාගය ඇති වෙන බව දැනගෙන සීයෙන් හිටියාම රාගයෙන් විරෝධ වෙනවා එම නැත්තම් ප්‍රතිඵල නැති වෙනවා නමුත් රාගය නැති වෙන්නේ රාගය පවතිනවා හේතුව අපි මේ සීය පවත්න්නේ වාලේ උඩ නෙමෙයි අපි වෙන අරමුණක නෙමෙයි ඒ ඇතිවෙච්ච රාගය උඩ එහෙනම් රාගය තමයි මේ පීචලා ඉන්නේ රාගේ පීචලා ඉන්න තාක්කල් 100 පවතින අවුරුදු කීයක්ද එතකන් ඒ 100ත් එක රාගයත් පවතිනවා එන වෑයම් කරන භාවනා යෝගියා දැන් පීචලා ඉන්න භාවනා යෝගියෙක් වෙලා මෙන්න මේ කාරණාව මේ තාපසයාට තේරෙනකොට තාපසයා කම්පා වෙනවා එන මෙච්චර කාලයක් මම වෑයම් කරන එකයි පීඨන එකයි විතරනේ කරලා තියෙන්නේ ඇලිමයි ගැටිමයිනේ වඩලා තියෙන මේ කාලේ ගැටුණා මේ කාලේ හැලුණා ඒ කාලේ වෑයම් කළා ලබා ගන්න පිනවන්න පංචකාමයන් වෙන වෑයම් කළා දැන් වෑයම් කරන්නේ දැන් ඒක මත පීචලා ඉන්න පුරුදු කරනවා ප්‍රශ්නේ විසඳිලා නැ ප්‍රශ්නේ ස්වභාවය වෙනස් වෙලා තිනවා එදා ගැටුණා කෙලස් ඇති වුණා අද හැලුණා කෙලස් නැවතුණා නමුත් ඒකට හේතු වෙච්ච හේතුව තාම Nirodha Gaminitvaya තුලින් පවතිනවා පොළු තියෙනවා කාටවත් ගන්න යන්නේ කඩු තියෙනවා කොටන්න යන්නේ නමුත් පොල්্লাই කඩුවයි ළඟ තියෙනවා එහෙනම් කවදාරි දවසක ප්‍රශ්න ඇති වුණොත් මේකෙන් අනතුරු වෙන්න පුළුවන් හැබැයි දැන් අනතුරු නැහැ කියන ප්‍රශ්නේ විතරයි තියෙන්නේ නමුත් පොල්্লাই කඩුවයි නැති වුණා කියන ප්‍රශ්නේ තාම නිරෝධ වෙලා නැහැ අඟුලිමාල රාත්තුනා අඟුලිමාල මේ ඇලිම ගැටීම දෙකම නැවතුවා නමුත් අපි තාම ගැටීම විතරයි නවත්තලා තින්නේ ඇලිම නවත්තලා නැහැ එහෙනම් අඟුලිමාල මාරාතන් වංශය තුල තිබිච්ච දක්ෂකම ඒ පරිපූර්ණත්වයේ ස්වභාවය තාම අපි තුල ප්‍රත්‍යක්ෂ වෙලා නැහැ තාම අපි කෙලෙස්වල ක්‍රියාකාරී ස්වභාවය නිරෝධ කළාට කෙලෙස්වලින් ඇතිවෙන ප්‍රතිඵලය නැවතුවාට තාම කෙලෙස් ටික නැවතිලා නැහැ තාම ඒ සැබෑ මාන සිකත්තේ අපට ඉනි වෙලා නැහැ. තාම කෙලස් එක්ක තමයි ජීවත් වෙන්නේ. ප්‍රතිඵල නොදෙන කෙලස් එක්ක. උණුසුමෙන් තේබනවා. උණුසුමෙන් තේබන නිසා හරි අමාරුයි බොන්න පොඩ පොඩව බොන්නේ. අයි උගුර බොන්නේ. එකපාරට බොන්න බෑ. උගුර පිච්චෙනවා, දිව පිච්චෙනවා. තවත් කෙනෙක් ඉන්නවා බීගෙන යනවා. ඇයි? නිවිච්ච තේ එකක්, සීතල වෙච්ච තේ එකක් කිසිම රසණයක් නැහැ. හැබැයි මෙයා නිවිච්ච තේ කියලා ඒකත් එක්ක විශාල පරිශ්‍රමයක් දරනවා බොන්න. මෙයා නිවිච්ච තේ කියලා සන්තෝෂෙන් ඉක්මනට බොනවා. හැබැයි දෙන්නම මෙයා ගැටි බොනවා. මෙයා ඇලි ඇලි බොනවා. හැබැයි දෙන්නම තේබොන දෙන්නේ ක්‍රමෙයිද? දෙන්නම තේබුණක නවත්තලා නැහැ. එයා මේ අමාරු ක්‍රමයට තේබනවා. මෙයා පාසු ක්‍රමයට තේබනවා. හැබැයි පාසියෙන් බිව්වත් අමාරුයෙන් බිව්වත් දෙන්නම තේබනවා කියන එක ඇයි මේ දෙන්නටම තේරෙන්නේ නැත්තේ? කෙලස් එක ගැටි ඉන්න මිනිසයා කෙලස් එක ගැටීමේ අන්තේ ඉන්නවා. කෙලස් එක සීයෙන් ඇලි ඉන්න මිනිසයා ඇලිමේ අන්තේ ඉන්නවා. තාම අන්තගාමි වෙලා ඉන්නේ. තාම රාත් වෙලා නැහැ. තාම වැඩේ නතර වෙලා නැහැ. තාම විමුක්තියටපත් වෙලා නැහැ කියනක ඇයි මේ අපි දෙදෙනාටම තේරුම් ගන්න අපෝසත්ුනේ ප්‍රඥාවේ මදිකමක් කියලා තේරෙන්නේ නැද්ද? එනනම් මේ සමාධිය කියලා කියන්නේ මොකද්ද? දිට්ඨිමත්ය කියලා දැක්කා පමණයි කියලා නවත්තන්න නැතුව ඒක නිසා සීය පොවත්තලා දැක්කා පමණයි කියන එක දැක්ක දේ නඩත්තු කරනවා කියලා දැන් අලුත් එකක් වඩනවා නම් ඒක තථාගතයන් වහන්සේගේ පණිවිඩය වෙන්නේ කොහමද? දැක්කා, දැක්ක නිසා ගැටුණා, ඒ නිසා එයා භවගාමී වුණා. භාග්‍යවතුන් වහන්සේ කියනවා දැක්කාම ගැටෙන්න එපා, දැක්කා දැක්ක පමණයි කියලා හිතන්න. දැක්කනම් දැක්කා පමණයි කියන්නෙම දැක්ක තැනම ඒක ඉවර වෙන්න ඕනේ නේද? දැක්කද එතනම නැති වෙන්න ඕනේ නේද? දැක්කද එතනින්ම අමතක වෙන්න ඕනේ නේද? එහෙනම් මාස ගණන් මේක ඔළුවේ දුවන්නේ කොහමද? මාස ගණන් මතක තියාගෙන දුක් විඳින්නේ ඇයි? සමහර කට්ටිය අපට බැනපුවා, සමහර කට්ටිය ඇසිරින් රටාවල් ඔළුවේ තියාගෙන දකින දකින මොහොතේ සිහි කරගෙන අපි වෛරය පානවා නම්, ද්වේෂය ඇති කරගන්නවා නම්, පටිනවා නම්, එහෙනම් මේ ගැටෙන හැම මොහොතෙම දැක්කා දැක්ක පමණයි නෙමෙයි, දැක්කා දැක්ක දේ නඩත්තු කරනවා කියලා අලුත් එකක් වඩලා නේද? එහෙනම් දැක්ක දේ නිතර මතක් වෙනවා නම්, ඒක මතකෙන් යන්නේ නැත්නම්, ඒක මාස ගානක් ඒක අපිත් එක්ක නඩත්තු වෙනවා නම්, එයා දැක්ක දේ දැක්ක පමණයි නෙමෙයි, දැක්ක දේ අසීමිතව අරගෙන එනවා, නඩත්තු කරනවා. එහෙනම් අර කමඨාණයෙන් පිටගින්. එහෙනම් අපි මේ ජීවත් වෙන සෑම මොහොතක් ගානේ අපේ ඇසෙන් අපි සමාධිය වඩනවායි කියලා කිව්වට අපි සමාධිය වඩලා නැහැ. අපි මේ නඩත්තුවක් කරලා තියෙන්නේ. එහෙනම් සමාධිය කියන්නේ මොකද්ද? කෙලෙස් ඇති වෙන හැම මොහොතෙම ඇති වෙන්න කලින් ස්වභාවයට ඒ දැක්ක දේපත් කරන්නට ඕනේ. එතකොටයි ඒක නිරෝධ වෙලා යන්නේ, බිඳුවට යන්නේ, නොදැක්කා කියන මානසිකත්වයට එන්නේ. එහෙනම් දැක්කා කියන මානසිකත්වයේ තියෙනවා නම් ඒක මත සිය තිබීම තුළින් ඒ දැකපු දේ මතක රැඳෙනවා නම් තාම නොදක්කා කියන තැනට ඇවිල්ලා නැහැ, සමාධිය කියන තැනට ඇවිල්ලා නැහැ, තාම යා ඉන්නේ සීලය කියන තත්වෙන්. එහෙනම් අපි රාගයක් දැක්කාම, රාගය දැක්කාම රාගය ඇති වුණා, කෙලෙස් ඇති වුණා, තෘෂ්ණාව ඇති වුණා. එහෙනම් නිකලෙස් වෙලාවේ, විරාගය වෙලාවේ තිබිච්ච මානසිකත්වයටපත් වුණාම එයා දැක්ක දේ තුළින් සමාධිය වඩනවා. ඇයෙන හැම දෙයක් තුළම මේ දෝෂය තියෙනවා. ඇයෙන හැම කාරණාවක් තුළම අපි කැළඹෙනවා, කම්පා වෙනවා, ලෝභ දේශ මොහ ඇති වෙනවා, වෛරය පලිගැනීම ඇති වෙනවා. ඒ ඇයෙන කලින් තිබිච්ච මානසිකත්වයට සිතපත් කළාම අරව ඇහිලත් නැහැ. ඒ නිසා කිසිම ආපදාවක් ඇති වෙලත් නැහැ. දැන් එයා ඇසීම තුළින් සමාධිය වඩනවා. යමක් කතා කරන්න හිතනවා, කතා කරන්න කලින් මොකවත් හිතුන්නේ නැහැ නේද? අන්න ඒ තත්ත්වෙට සිත පැවතුවාම කට හැරෙන්නෙම නැහැ. ඇයි කතා කරන්න මේ ලෝකේ මොකවත් නැහැ. ඒම කලාතුරකින් කතා කරත් සම්මාවට ගැලපෙන, ඒ සම්මා වාචාවට ගැලපෙන එකක් කතා කරනවා මිසක් වෙන මොකවත් කතා කරන්නේ නැහැ. දැන් වාචික සමාධිය ඇති වෙලා නැද්ද? එහෙනම් කන්ති පාරමිතාව වඩන මේ භාවනා යෝගියා දැනගන්නවා මේ කාය සමාධිය කියලා එකක් දේශනා කරනවා, වේදනා සමාධිය කියලා එකක් දේශනා කරනවා, ධම්ම සමාධිය, චිත්ත සම්මා සමාධිය කියලා එකක් දේශනා කරනවා. මට සම්මා සමාධියට වඩා දැන් සමාධිය හයක් කියන මොකද්ද? දිට්ඨි සමාධිය මං වඩන්නට ඕනේ. දකින්න හැම දෙයතුලින්ම දකින්න කලින් තිබිච්ච මානසිකත්වයෙන් දකින්න දිට්ඨි සමාධිය වඩනවායි කියලා අන්න මේ භාවනා යෝගියා අලුත් සමාධියක් මේ ලෝකේ දකින්න. අලුත් සමාධියක් නෙමෙයි, සලායතන සමාධිය කියලා. මේ සමාධිය මේ ලෝකේ පටන් ගන්නත් කලින් ඉඳලා ආයතන පටන් ගන්නකොටම පටන් ගත්ත සමාධියක්. එහෙනම් අපිටල දික්ටි සමාධිය නෑ නේද? ඒක පුතුජන මිනිස්සු දන්නවා. අර භික්ෂුව බලන්නකෝ, මාත්‍යා මාව කන්නවාගේ බලනවායි කියලා. එයා කියන ඒ කාලේ වා බඳින්න කලින් පළවෙනි දවසේ දැක්ක වෙලාවේ ඔයාවත් මං කන්නවාගේ තමයි බලාගෙන හිටියේ. බඳලා අවුරුදු දෙකක් තුනක් විතර පුගයාට පස්සේ තමයි මට රාගය අඩු වෙලා දැන් කන්නවාගේ බලන්නේ, යුතුයකම් වාකින් කරගෙන ජීවත් වෙන්න වාගේ බලන්නේ, අරාඳුර තලු තෙන්නේ බලන්නේ. එයාටත් කන්නවාගේ හිතෙනවා. ඇයි රාගයේ තින හැමෝටම එහෙම තමයි. එහෙනම් අපි යමක් දෙයා බලනකොට ඒ මිනිස්යාට පේනවා අපේ දික්ටි සමාධිය නෑ, ඇස සංවර නෑ. ඔරෙන් බලනවා ඒ බලන්නේ රාගෙන් කියලා ඒ මිනිස්සු දන්නවා. ඔරෙන් බලනවා ඒ බලන්නේ තෘෂ්ණාවෙන් ඒ මිනිස්සු ඒක දන්නවා. බලන්නේ විශාල වශයෙන් වේදනාවෙන්. ඒ නිසා ඒගොල්ලෝ දන්නවා අපි දුකෙන් බලන්නේ කියලා. බලනකොට ඒ මිනිස්සු දන්නා මේ වෛරයෙන් බලන්නේ. එහෙනම් අපි බලන ඒ දක්ෂණය තුළින් ඒ මිනිස්සු දන්නවා පලිගැනීමේ මේ බලන්නේ කියලා. එහෙනම් අපි රවණකොට අපි දන්නේ මිනිස්සු දන්නවා මේ රවණවා ද්වේෂයෙන් බලන්නේ. ඒ කියන්නේ දික්ටි සමාධිය නෑ. අපි බලන්නේ ලෝභයෙන්. ඇයි අරව ඇස් දුවන හැමතැනම මේකත් හොඳයි, අරකත් හොඳයි, මේකත් ලස්සන, අරක කීයද දන්නේ, මාත්‍ය මේක කීයටද ගත්තේ, කොයිද ගත්තේ, ඒක ගෙවීමේ ක්‍රමයට ගන්න පුළුවන්ද දන්නේ, මේක ගන්නකොට මේ වගේ පරණේවා තියෙනවද දන්නේ, අයින් කරපුවා. ඒ වචන වලින්, ඒ දකින දැක්මෙන්, එයා ගැස් දුවන දිවිල්ලෙන් මිනිස්සු දකින්නේ නැද්ද? තාම මේ දික්ටි සමාධිය නැහැ කියලා. බඹයක් විතර ඉදිරිය බලනවා නම් ඊට වඩා බලන්නේ නැත්නම් තමන්ගේ එවනැල්ලෙන් එයාට කිසිම දෙයක් නරඹන්නේ නැත්නම් වත්තක් ළඟින් යනකොට වත්ත ඇතුළේ තියෙන අඹගස්සල gedidiya දකලා කෙලහලන්නේ නැත්නම් මිනිස්සු දන්නවා අනේ මේ භික්ෂුව වටපිට බලන්නේ නැහැ. කිසිම කෙනෙක් දිහා බලන්නේ නැහැ. අනවශ්‍ය දේවල් නරඹන්නේ නැහැ. මොනම සද්දයක් වුණත් ඒ සද්දෙට ප්‍රතිචාර දක්වන්නේ නැහැ. දික්ටි සමාධිය වඩපෝ සමාධිය වඩන භාවනා යෝගියේ තිසරණයේ සරණ යන ආර්ය ශ්‍රාවකයෙක් කියලා ලෝකයා දැනගෙන සාදු කියන්නේ නැද්ද? හැබැයි අද අපේ වීදියේ යනකොට කිසිම කෙනෙක් සාදු කියන්නේ නැහැ. දන්නව අර දැක්ක නේද යනකොට ඔරෙන් බැලුවා. තාම සමාධිය වැඩිලා නැහැ. දික්ටි සමාධිය නැහැ. මේ දැක්කේ රාගෙන්, මේ දැක්කේ ලෙංගතුකමෙන්, මේ දැක්කේ සෙනෙහසෙන්, මේ දැක්කේ වෛරයෙන් කියලා මිනිස්සු දන්නවා. දික්ටි සමාධිය අපිට වඩන්න අමතක වෙච්ච පාරමිතාවන්. තුන්තරා බෝධියකින් එකක් පතනවා නම් අපි බෝධිසත්වයෝ කියලා අපට සැක නැතුව අපිට විශ්වාස නම් සෑම බෝධිසත්වයෙක්ම මේ දික්ටි සමාධිය වඩන්නට ඕනේ. මේ බඹයක් විතර උසට ප්‍රමාණයට වඩා බලන්න එපා. වටපිට බලන්න එපා. ඇතුළු ගම්මානයට යනකොට වටපිට නරඹ නරඹ යන්න එපා. ඉකිබිකි ගාලා කෑගාගෙන යන්න එපා. වටපිට බල බල කතා කර කර යන්න එපා. අතපය හොල්ල හොල්ල විසි කර කර යන්න එපා කියලා තථාගතයන් වහන්සේ මේ සේකියා දැම්මා නෙමෙයි. කාය සමාධිය, සෝත සමාධිය, දික්ටි සමාධිය, ජීවා සමාධිය, සම්මා සමාධිය කියන මේ සමාධිය අයට කමටහන් නෙමෙයිද දීලා තියෙන්නේ. එහෙනම් සම්මා සම්බුදු පියාණන් වහන්සේට වැරදිලා නැහැ. උන්වහන්සේ දීපු දේ තේරුම් ගන්න, ඒ සංවර සීලිය තුලින් සමාධියක් දේශනා කරා කියලා තේරුම් ගන්න ප්‍රඥාව නැතුව අපි අනුවණකමින් අපි කටයුතු කළා. ඒවා නොසලකා හැරියා. ඒ සෑම සේකියාවක්ම සුළුකොට සැලකුවා. අපිටයි වැරදුනේ. තථාගතයන් වහන්සේලාට මේ ලෝකේ කවදාවත් වැරදිලා නැහැ. උන්වහන්සේලා නිවැරදි දේ තමන්ගේ ආයුෂ් කල්ප ඉවර වෙන්න කලින් දේශනා කළා ලෝක සත්‍යයට අනුකම්පාවෙන්. අදේ තථාගතයන් වහන්සේගේ පාරමිතාවට අනුකම්පාවෙන්, උන්වහන්සේගේ මහා කරුණාවට අනුකම්පාවෙන් අපි දසසිල් රකින්නට ඕනේ. පබ්බජ්ජා දසසීලය තුල තියෙන සම්මා සමාධිය දකින්නට ඕනේ. සේකිය අත්තපා හරියට රකින්නට ඕනේ. අපට තියෙන 227 ඒ භික්ෂු සීලය අපි රකින්නට ඕනේ. පාතිමොක්ෂයට සාදුකාර දීලා ඒවා හරියට පිළිපදින්නට ඕනේ. තථාගතයන් වහන්සේට මොකවත් වැරදිලා නැහැ. වැරදෙන තරම් වැරදිලා තියෙන අපේ අවිද්‍යාවට, අපේ මෝඩකමට. එහෙනම් අද ඉඳලා අපි තිසරණේ යන්න ඕනේ, තුනුරුවන් සරණ යන්න ඕනේ. අපට වැරදිච්ච හැම වැරද්දක්ම අපි අදා ගන්නට ඕනේ. එහෙනම් මේ මොහොතේ ඉඳලාම වටපිට බලන්න එපා කියලා කියන්නේ සිරි නරමරම අතුල් ගම්මානෙට යන්න එපා, සිරි මරණර්ම වීදියේ ගමන් කරන්න එපා කියලා කියන්නේ මේ දික්ටි සමාධිය වඩන්න කියලා. එහෙනම් මේ කන්ති පාරමිතා වඩන, මේ ලෝක සත්‍යයට කන්තිය වඩන සෑම දෙයක්ම කර්මානුරූපී වසන මේ භාවනා යෝගින් සියලෝම දෙනා අද ඉඳලා දික්ටි සමාධිය වඩන්නට ඕනේ. දික්ටි සමාධියේ සරණං ගච්ඡාමි කියලා මේ ඇසේ සමාධිය අද ඉඳලා 100ෙන් වඩන්නට ඕනේ. මේ භාවනා යෝගියාට තේරෙනවා අනේ අනවශ්‍ය දේවල් ආන්න එපා, ඒ මිත්‍යා දේවල් අවුම්කම් දෙන්න එපා, අනුන්ගේ කතන්දර වලට ශ්‍රවණය කරන්න එපා. එහෙනම් අසත්පුරුෂ දේවල්, ලෞකික දේවල්, අනාර්ය දේවල් ශ්‍රවණය කරන්න එපා. නච්චගීත වාදිත කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කළේ මේ ශ්‍රෝත සමාධිය වඩන්න නෙමෙයිද? සම්මා සමාධිය වැඩෙන්නේ සම්මා දේවල් ශ්‍රවණය කළාම. හොඳට බණ ආන්න, කමටන් ආන්න, අවවාද අනුශාසනා ආන්න, කනට යමක් ඇහෙනවා නම් ඒ හැම එකක්ම තථාගත වචන වෙන්නට ඕනේ. නිවනට ගැළපෙන දේවල් වෙන්නට ඕනේ. නිවනට ගැළපෙන කමඨාන් දේශනා වෙන්නට ඕනේ. ශ්‍රී සද්ධර්මය වෙන්නට ඕනේ. එහෙම වුණොත් තමයි සෝත සමාධිය හැදෙන්නේ. එහෙනම් ඇහෙන ශබ්ද වලින් ශබ්ද සමාධිය වඩන්නට මේ මොහොතේ ඉඳලාම අපි නිවැරදි දේවල් ආන්නට ඕනේ. ඇහෙන කිසිම දෙයකින් කැළඹෙන්නේ නැහැ. ඇහෙන දේවල් නිසා අපි දන්නවා ඇහෙන්න කලින් තිබිච්ච නිවිච්ච දෙයට සමවැදිලා මේ අයිච්ච දේ අත්තරිනවා. සම්මාදයක් ආගෙන ඒ තුළින් තවත් අවබෝධයක් වැඩි කරගෙන නිවීමට තවත් කටයුතු කරගන්නවා. මේ විදියට අපේ ජීවිත කාලය පුරාවටම අපි සෝත සමාධිය වඩන්නට ඕනේ. අපි ශබ්ද සමාධිය වඩන්නට ඕනේ. භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා ශබ්දවල වලට සවන් දෙන්න එපා, ඒ ස්වර වලට වින්දනය කරන්න එපා, ඒ මීරි කටහඬවල් විඳින්න යන්න එපා, ඒවා වලට මත් වෙන්න යන්න එපා. එහෙනම් ශබ්ද කාමයේ පිනෝපු නිසා ශබ්ද සමාධිය නැති වුණා නේද? සෝත සමාධිය අහිමි වුණා නේද? එහෙනම් මේ මොහොතේ ඉඳලා අපි නච්චගීත වාදිත හරියට ආරසා කරමු. මේ මොහොතේ ඉඳලා ශබ්දය නිසා ඇති වෙන වින්දනයෙන් අපි නිදාසෙමු. සෑම තප්පරයක් ගානේ ඇසීමෙන් සමාධිය වඩමු. එහෙනම් මේ තප්පරේ ඉඳලා අපි හැමෝම කන්ති පාර්මිතාව තුළින් ශබ්ද සමාධිය ප්‍රගුණ කරන්නට ඕනේ. තවත් සමාධියක් තියෙන අපි කියනවා ආවලානම් අරි වාචාලයි කට තියෙන පළියට හැමදේම කියනවා පස්සේ පත්තක් පත් කඩේ එලලා වැඳ වැඳ සභාව ඉල්ලනවා මොකටද වාචාලකමට එක එක ඒවා කියන්න ගියේ එකට මොකටද මිනිසුන්ට නිନ୍ଦා අපහාස කරන්න ගියේ ඒ නිසා නේද මේ වැඳ වැඳ සමාව ගන්නෙ ප්‍රසිද්ධියේ ලැජ්ජාවට නිନ୍ଦාවට පත් කරන්නේ තමන්ගේ භික්ෂු භාවයට මොනතරම් කෙලෙසයක් ඇති කර ගන්නවද කියලා මේ හැම මොහොතෙම අපි දකින්නේ මේ සම්මා වාචාව තුළ තියෙන අසංවර භාවය නිසා සම්මා වාචාව නැති නිසා ඇතිවෙච්ච ඒ සමාධියේ දෝෂ නේද එහෙනම් සම්මා සමාධිය අපිට ඒ වචනය තුළ ඇති වෙන්නට ඕනේ එහෙනම් වචන සමාධිය මේ මොහොතේ ඉඳලා ප්‍රගුණ කරන්නට ඕනේ ගොඩාක් ශ්‍රවණය කරන්න අඩුවෙන් කතා කරන්න කියලා අවවාද අපි ආලා නැද්ද එහෙනම් සම්මා සෝතය ගොඩාක් ශ්‍රවණය කරනවා සද්ධර්මයේ සෑහෙන ශ්‍රමණය කරනවා හැබැයි කතා කරන්නේ දවසටම වචන දෙක තුනයි එහෙනම් ඒ වචන තුනත් හොඳට කල්පනා කරලා කතා කරනවා මේ විදිහට අපේ ජීවිත කාලය පුරාවටම අපි සම්මා වචනය වඩනවා ඒ විතරක් නෙමෙයි වචන සමාධිය ප්‍රගුණ කරන අපේ වචනවල මොනතරම් දෝෂ තියෙනවද අපේ සහෝදර භික්ෂුවට මේ වරෙන් කියලා අපි කතා කරලා නැද්ද උඹට මෙච්චර මේ වෙල මානකම කරලා තේරෙන්නේ නැද්ද කියලා කතා කරන්නේ නැද්ද එන්න යන්න කියලා කතා කරන්නේ නැද්ද කෑම කෑවේ නැද්ද කියලා ආන්නේ නැද්ද බත් ඉතුරු වෙලා තියෙනවද කියලා ආන්නේ නැද්ද කෝ දානේ කියන වචනේ නැහනේ වැළඳුවාද කියන වචනේ නැහනේ ඔබ වහන්සේ උන්වහන්සේ කියන වචන නැහනේ වැඩියද උන්වහන්සේ වැඩ ඉන්නවද මේ සංවර වචන නැහනේ එහෙනම් අපි තුල මේ අසංවර වචන ඇති වෙන්නේ වචන සමාධිය නැති නිසා නේද සම්මා වාචාව අපි වඩපු නැති නිසා නේද වචනවල ඉවසීම නැති නිසා නේද කෝ වචනවල කන්තිය නැහැ එහෙනම් වචනවල සමාධිය නැහැ එහෙනම් මේ භාවනා යෝගියාට තේරෙනවා මගේ වචන හැම එකක්ම ලෞකික වචන මම කතා කරන්නේ ගී වචන මේ සිවුර දාගෙන පැවිද්දක් මට ලැබිලා තිබුණාට මානකමේ වැඩිටිභාවයන් මට ලැබිලා තිබුණාට අවුරුද්දෙන් අවුරුද්දටම වයසට ගියාට තාම මම ගත කරන්නේ ගී ජීවිතයක් මම ගීයක් නඩත්තු කිරීමක් කරන්නේ හැමදාම හැම මොහොතම මම ගීයේගේ මානසිකත්වයෙන් ජීවත් වෙන්නේ මේ තප්පරෙන් පස්සේම වෙන්න බෑ සම්මා වාචාව වඩන්නට ඕනේ වචන සමාධිය වඩන්නට ඕනේ එහෙනම් සම්මා වාචා සමාධිය හදේ ඉඳලා කමඨාණක් වශයෙන් වඩන්නට ඕනේ එහෙනම් එහෙම වඩන්න පුළුවන් නම් අපේ වචනේ බොහොම පෑදිලි වෙනවා අපේ වචනේ බොහොම සංවර වෙනවා අපේ වචනේ තුළ ඒ සීලය මිනිස්සු දකිනවා එහෙනම් අද ඉඳලා වචනවල අපි සම්මා වාචාව තුළින් ඒ සමාධිය තුළින් වචන අසුරවන්න ඕනේ පරිස්සමෙන් කතා කරන්න විවේකයෙන් කතා කරන්න හොඳට වෙලාව අරගෙන කල්පනා කරලා නිවැරදි දේ පමණක් කතා කරන්න මෙන්න මේ විදිහට මේ කමඨාන වඩන භාවනා යෝගියාට තේරෙන අනේ මං කලබලයි බඩමුට්ටු පෙරලගෙන යනවා පොඩ්ඩක් ඇලමෙන්න බෑ බඩමුට්ටු අරගෙන මං යන්න හදනවා ටික වෙලාවකින් නිවුනාම ආයේ බඩමුට්ටු ටික තියාගෙන මෙතනම ඉන්න හදනවා ආයි මොනාර කියලා නිඳා කළාම ආයි කල්පනා කරනවා මෙතනින් ටික දවසකින් යනවා අවශ්‍ය දේවල් ඔක්කොම ආගෙන යනවා අවශ්‍ය දේවල් ඔක්කොම අරගෙන දැන් වඩන්න පුළුවන් කියන තත්ත්වය ඇති වුනාම එක තප්පරයක් මෙතන ඉන්නේ නැහැ මම යනවා කොයි කායික සමාධිය ඒ ක්‍රියාවේ සමාධිය ඇති වෙලා නැහනේ හතන්ට ගිහිල්ලා මීට වඩා දේවල් ලැබුණාම එතනම බඩමුට්ටු අරගෙන යනවද එතනින් යන තැනකත් මීට වඩා දේවල් ලැබුණාම එතනම බඩමුට්ටු අරගෙන යනවද එහෙනම් මේ අයිකුන්ටකේ වාගේ හැම තැනම කූඩාරම් ගාගෙන පොට්ටනිය කරේ එල්ලාගෙන හැම තැනම ඇවිදවිද ඉන්නවා එක තැනකවත් නවතින්නේ නැ එක තැනකවත් නවතින්නේ මානසිකත්වය ඇදිලා නැ හැම තැනම ඇවිදවිද ඉන්නවා අඩුව හදන්නේ දැන් එයා ගත කරන්නේ සංචාරක ජීවිතය මාන ජීවිතයක් නෙමෙයි එයා අර පිටරටින් එන මිනිස්සු ඇවිදවිද සිරිනරම නරම ජීවිත කාලෙම රස්තියාදු ගගා ඉන්නවා වාගේ මානකම රස්තියාදු ගන්න ජීවිතයක් වෙලා නැද්ද එයා මානකම කරන්නේ රස්තියාදු ගන්නවා එයා පැවිදි ජීවිතය ගත කරන්නේ එයා සංචාර ජීවිතයක් ගත කරනවා මෙන්න මේ අඩුව තේරුම් ගත්තාම මේ භාවනා යෝගියා තේරුම් ගන්නවා මම සංචාරයක් නොවෙනවා එහෙනම් මං කවදාවත් වීදිවල ඇවිදවිද රස්තියාදු ගන්න කෙනෙක් නොවෙනවා එහෙනම් මං හදේ ඉඳලා මේ කමට ආවන හරියටම ලැබුණා මම යන්නේ නැහැ හේතුව මෙතනින් මේක හරියට ලැබුණයි කියලා කියන්නේ මේක ලැබෙන්න සුදුසු තැන ලෝකෙම මෙතන නම් වඩන්න සුදුසු තැනක් මේකමයි නිවෙන්න සුදුසු තැනක් මේකමයි එහෙනම් ලෝකේ කොතනකවත් ලැබිච්ච නැති දේ මෙතන ලැබුණා නම් එහෙනම් නිවෙන තැනක් මෙතනමයි රාහත් වෙන තැනක් මෙතනමයි එහෙනම් මේ හැම එකක්ම කමටහන් යන්න තරම් කලකිරෙන්නේ ඉන්න තරම් කලකිරෙන්නේ මේ අයගේ සෑම ප්‍රශ්නයක් නිසාම මට වෛරය ඇති වෙන්නේ ද්වේෂ ඇති වෙන්නේ පලිගැනීම ඇති වෙන්නේ මගේ අඩුපාඩු මේ තරම් මතුවෙන්නේ එහෙනම් මේ තරම් අඩුපාඩු තේරුම් ගන්න මේ තැනමයි සුදුසු මගේ දුර්වලකම් තේරුම් ගන්න මේ තැනමයි සුදුසු අදන්න සුදුසු තැනත් මේකමයි කියලා ප්‍රඥාවෙන් දැකගෙන රාහත් වෙනකන් යන්නේ නැහැ අන්න එයා කායික සංවරය හදනවා ඒ වගේම වායාම සමාධිය වඩනවා එහෙනම් අපේ චර්යාව කියන සමාධිය දැන් වඩන්නට ඕනේ මේ මොහොතේ ඉඳලා අපේ ඇසිරිම් රටාවල් වල තියෙන සංවරය හදන්නට ඕනේ කිසිම මොහතක කිසිම කෙනෙකුට අපේ චර්යාවෙන් අකටයුත්තක් නොවෙන්නට වග බලා ගන්නට ඕනේ මේ මොහොතේ ඉඳලා අපේ ඇසිරීම අපේ සම්මා වායාමයට සමාන වෙන්න ඕනේ අපේ ඇසිරීම සීලයට එකඟ වෙන්න ඕනේ නිර්වාණයට ගැලපෙන විදිහට ජීවත් වෙන්න අදින් ඉඳලා අපි අදිස්ථාන කරන්නට ඕනේ එහෙනම් මේ මොහොතේ ඉඳලා අපගේ වීරිය අපගේ කායික සංවර සමාධිය හදන්නටයි එහෙනම් මේ තප්පරේ ඉඳලා අපේ අඩුපාඩු හදන්නට ඕනේ මේ මොහොතේ ඉඳලා අපේ තැම්පත් භාවය තුළ අපි සිය පවත්න්නට ඕනේ කලබල වෙනකොට කලබල නොවෙන්න මොහතකට කලින් අපේ තිබිච්ච සංවර භාවයට සමවදිනවා කලබල භාවය අතුරුදාන් කරනවා යන්න හිතනවා යන්න හිතන්න කලින් ඉන්න හිතුණා නේද එතනට සමවදිනවා යන්න හිතෙච්ච මානසිකත්වය අයිමි කරගන්නවා නැවත යථා තත්ත්වයට පත් වෙනවා මේ විදිහට කායේන වාචා සංවරෝ සාදු කියලා හැම මොහොතෙම සාදු කියනවා පැයෙන් පැයට කායේන වාචා සංවරෝ සමාධි සාදු කියලා සාදු කියනවා හැම මොහොතෙම වචනේ සංවරය හදනවා කයේ සංවරය හදනවා දිට්ඨියේ සංවරය හදනවා සෝතේ සංවරය හදනවා දිට්ඨියේ සමාධිය වඩනවා සෝතේ සමාධිය වඩනවා ඒ වගේ වචනේ සමාධිය හදනවා ක්‍රියාවේ සමාධිය හදනවා මේ විදිහට ආයතනෙන් ආයතනෙන් සමාධිය හදනකොට ආයතනෙන් ආයතනෙ සම්මා කරනකොට අපේ කන්ති පාරමිතාව මේ ආකාරයට දවස ගන්න දිනු කරනකොට දන්නේම නැතුව සෝවාන් සකෘදාගාමි අනාගාමි අරියත් වෙන්නේ නැද්ද දන්නේම නැතුව කෙලෙස් නිරෝධ වෙලා රාහත් වෙලා ඉපදීම නැවතෙන්නේ නැද්ද අපි මාරාතන් වහන්සේලාගේ ඒ සංගණනෙට ඇතුළෙච්ච උත්තරීතර ඒ ආර්ය ශ්‍රාවකයෙක් වෙන්නේ නැද්ද එහෙනම් අදේ ඉඳලා මේ පාරමිතා වඩන්න අදේ ඉඳලා මේ කමඨානේ සරණ යන්න අදේ ඉඳලා ආයතන හයෙම සලායතන සමාධි වඩන්න මෙන්න මේ ආකාරයට වදනකොට අපට තේරෙනවා අපේ සිත සාම සමාධි වෙලා නැහැ. භාවනාවේ වාඩි වුණාම ගෑනු ඇවිල්ලා ඩාන්ස් කරනවා, ලෝභය ඇවිල්ලා බඩමුට්ටු ඇවිල්ලා ලස්සනට පෙන්නලා මාකටිං කරනවා, එහෙම නැත්නම් වෙළඳ ප්‍රදර්ශනය කරනවා, අතුරු ඇවිල්ලා ඇඟිල්ල දික් කරනවා, ඒ අය මරන්න අපේ සිත කැළඹෙනවා. එහෙනම් තාම රාගය අපට ඇවිල්ලා එක එක විගඩම් කරලා යනවා. ලෝභය නිසා බඩමුට්ටු විගඩම් කරලා අපිටල වෙළඳ ප්‍රදර්ශනය කරලා යනවා. ද්වේෂය නිසා අපිට තාම පරිගැනීම අපි තුළ තාම විගඩම් කරලා යනවා තාම කෙලෙස් ඇති වෙනවා සම්මා සමාධිය ඇති වෙලා නෑ නේද චිත්ත සමාධිය ඇති වෙලා නෑ නේද එහෙනම් තමන්ගේ සිත තාම සමාධි වෙලා නෑ මේ කෙලෙස් ඇති වෙන්න කලින් නිවිච්ච ස්වභාවයට සමවදින්න සිතවිලි නැති ස්වභාවයට සමවදින්න කයට සමවදින්න වේදනාවට සමවදින්න ධර්මයට සමවදින්න සිත සිතවිලි නැති ඒ නිවිච්ච ස්වභාවයට සමවදින්න මේ විදිහට සම්මා සමාධිය වඩන්න චිත්ත සමාධිය වඩන්න මේ විදිහට සෑම මොහොතක් ගන්න සමාධිය වඩලා චිත්ත සමාධිය වඩන භාවනා යෝගියෙක් බවට පුරුදු වෙලා පුහුණු වෙලා මේ විදිහට අපේ කමඨාන වඩලා අපි කන්ති පාරමිතාව තුළින් ආයතන හය තුළම සලායතන සමාධි වඩන කමඨා යෝගියන් බවට පත් වෙන්නට ඕනේ එහෙනම් මෙච්චර කාලයක් සමාධිය කියන්නේ මොකද්ද කියලා අපි දැනගෙන හිටියේ නැහැ සමාධිය කියන එක මොකද්ද කියලා තේරුම් ගන්න උත්සාහ කළෙත් නැහැ අද අපිට සරලව තේරුම් ගන්න පුළුවන් වුණා මේ සෑම දෙයක් තුළින්ම අර තියෙන කැළඹිච්ච එකට නිවනට ගැලපෙන්නේ නැති එකට අපි ඒක අත්හැරලා නිවනට ගැලපෙන ඒ යථාර්ථය එහෙම නැත්නම් අතීත නිවිච්ච ස්වභාවයට සමවැදීම තමයි ඒ සමාධිය එහෙනම් අපේ ආයතනවල දෝෂ ටික දැන් අපි දන්නවා අපේ තියෙන දුර්වලකම් ටික අපි දන්නවා අපට වැරදිච්ච තැන් හැම දෙයක්ම එක සිහින් එකට දැන් අපි දන්නවා. එහෙනම් දැන් ඉඳලා වැරදිච්ච තැන් නිවැරදි කරන්න, අපේ දෝෂ ටික නිර්දෝෂ කරන්න, අද ඉඳලා හරියට තුනුරුවන් සරණ යන්න, මෙච්චර කාලයක් සිල් රැක්කේ නැහැ, අද ඉඳලා හරියට සිල් රකින්න, මෙච්චර කාලයක් වඩපු සමාධි වලින් අනන්ත අප්‍රමාණ දෘෂ්ටිගත වුණා, සමාධිය කියන්නේ මොකද්ද කියලා දන්නේ නැතුව මේක සමාධිය අර්ථ සමාධිය කියලා බොරු සමාධියේ මාන්නය වැඩුවා, උඩඟ වුණා, අහංකාර වුණා. අද ඉඳලා ඒ දෘෂ්ටි ඔක්කොම ගලවලා විසි කරලා නිවැරදි සමාධියට යන්න. එහෙනම් රාගය තුලින් සමාධියටපත් වෙච්ච කෙනෙකුට ඒ විරාග සමාධිය තුල නැවත රාගයක් අටගන්නේ. එහෙනම් නැවත රාගය එනවනම් ඒ සමාධිය බොරු එකක්. සම්මා සමාධිය තුල මිත්‍යා සිතිවිල්ලක් අටගන්නේ. එහෙනම් තාම මිත්‍යා සිතිවිලි අටගන්නව නම් මිනිසුන්ට ගාණ්ඩ තරම් තරහා යනවා නම් වෛරය සිතෙන් සංසුන් වෙන්න මාස ගණන් යනවා නම් ඒක නැති වෙලා තියෙන සම්මා සමාධියක් නෙමෙයි, తాවකාලිකව මුලා වෙච්ච සමාධියක්, අනවබෝධයෙන් ඇති වෙච්ච නිකම්ම අර විවේක සමාධියක් ඇතිලා තියෙන්නේ. විවේක සමාධියට සම්මා සමාධිය කියලා අපි නමක් දීගෙන අපි රැවටිලා, එහෙනම් මේ සිත රැවටිච්ච ස්වභාවයක් කියලා යථාර්ථය තේරුම් ගන්න, තමන්ගේ වර්තමානයේ නිවැරදිව තේරුම් ගන්න, අවංක වෙන්න, නියතමානි වෙන්න, තමන්ට වැරදුනා කියලා අවංකවම තේරුම් අරගෙන පිළිගන්න මානසිකත්වයට එන්න. නෑ නෑ මට වැරදුන්නේ නෑ, මම නිවැරදි දේ කළේ, මට ඇති වෙච්ච එක සමාධියයි කියලා තවත් කොච්චර කාලයක දෘෂ්ටිගත වෙලා ඉන්නද? සමාධියක් ඇති වුණා, ප්‍රඥාවක් පහළ වෙනවා. එහෙනම් ප්‍රඥාව තමන්ට නෑ කියලා අවංකවම දන්නවනම් එහෙනම් ප්‍රඥාව නැති සමාධියක් ඇත්ත සමාධියක් වෙන්න බෑ නේද? එහෙනම් සමාධිය බොරුකින් එකට ඒ ඇති වෙච්ච සමාධිය මිත්‍යාවක් කියන එකට මීට වඩා සාක්ෂියක් ඕනේද? එහෙනම් තමන් ප්‍රඥාවට පත් වෙනකොට, ඒ වඩපු සමාධියේ ඥානය තමන් සතු වෙනකොට, එතකොට ස්ථිර වශයෙන්ම දැනගන්න, විශ්වාස කරන්න මේ සමාධිය සම්මා එකක් කියලා. එහෙනම් තාම ප්‍රඥාව නැත්නම්, තාම එම නාම රූපය තුලින්ම කර්මය පේන්නේ නැත්නම්, සිසිම දෙකෙන් ඇලෙන්නේ නැතෝ ගැටෙන්නේ නැතෝ පරිභෝජනය කරන අවබෝධය තමන්ට නැත්නම්, ඒ ඇතිවෙච්ච සෑම සමාධියක්ම මිත්‍යාවක්, ප්‍රඥාව නැති මිත්‍යා සමාධියක්. අවංකවම පිළි අරගෙන ඒකෙන් නිදහස් වෙන්න, ඒ සමාධිය අයින් කරගෙන අද ඉඳලා නිවැරදි සමාධිය වඩන්න, සමාධි සරණං ගච්ඡාමි කියලා සමාධියේ සරණ යන්න. එහෙනම් දිට්ඨි සමාධිය, සෝත සමාධිය, ජීවා සමාධිය, ගාන සමාධිය, ඒ වගේම වාචා සමාධිය, වායාම සමාධිය, කම්මන්ත සමාධිය, සම්මා සමාධිය කියලා මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය තුල තියෙන සලායතන සමාධිය වඩන්න, තථාගතයන් වහන්සේගේ ශාසනය තුල සීල සමාධියේ ප්‍රඥා වඩන ශ්‍රේෂ්ඨ ආර්ය උත්තමයෙක් බවට පත් වෙන්න. එහෙනම් තවත් කොච්චර කාලයක පුතුජන වෙලා ඉන්නද? තවත් කොච්චර කාලයක් විදිසේ ඥානපස්සේ මේ සිතවිලි යවන්නද? තවත් කොච්චර කාලයක් තිස්සේ ප්‍රත්‍යපස්සේ ලෝභපස්සේ මේ සිත යවන්නද? තවත් කොච්චර කාලයක් අතුරුපස්සේ වෛරපස්සේ මේ සිත යවන්නද? එහෙනම් අද ඉඳලා තිසරණ සමාධියේ පස්සේ යවන්න, අද ඉඳලා සම්මා සමාධිය පස්සේ මේ සිත යවන්න. එහෙනම් මෙච්චර කාලයක් කෙලෙස්සරණ ගියා, මෙච්චර කාලයක් සෙල් කෙලෙස් පස්සේ මේ සිත යවුවා, අද ඉඳලා අපි හැම කෙනාම ආර්ය සමාධිය පස්සේ යමු, අද ඉඳලා සමාධිය සරණ යමු, අද ඉඳලා අපි ආර්ය ඒ නිවන් මාර්ගයේ සරණ යමු. එහෙනම් මේ විදියට අපි අඩුපාඩුකම් තේරුම් අරගෙන මේ කන්ති පාරමිතාව තුළින් සමාධිය වඩන්න පුළුවන්. කන්ති පාරමිතාවෙන් කෙරෙන්නේ ආයතනවල සමාධිය වඩන එක, ආර්ය අෂ්ටාංගික මාර්ගය වඩන එක, ඒ හැම දේ තුළින්ම නිවන් දකින එක, මාර්ගඵල නිවන් අවබෝධ වෙන එක. එහෙනම් මේ අවබෝධයේ කමඨාන හොඳට සිතේ ධාරණය කරගන්න, අසකන දිව නාසය සමසිතෙන් සමාධිය වඩන්න, ඒ තුළින් මාර්ගඵල වලටපත් වෙන්න, මේ ලබාපු මිනිසත් භවය අර්ථවත් කරන්න, අවසාන භවය කරන්න, ඒකාන්ත වශයෙන්ම රාත් වෙලා පිරිනිවන් පාන්න, මේ භවයේ අවසාන භවයේ බවට පත් කරන්න, මේ කන්ති පාරමිතාවෙන් ලැබිච්ච සමාධියේ අවබෝධය, මේ සමාධිය පිළිබඳව මේ දේශනාව ලැබෙවෙච්ච අවවාදයේ කමඨාන, ඒකාන්ත වශයෙන්ම රාත් බෝධියේ පිණිස හේතු වේවා, වාසනාම වේවා කියලා සාදු කියන සියලු දෙනාටම තෙරුවන් සරණයි.